මේ ලංකාව ඇත්තටම තව අවුරුදු පහහයක් ඔය ගිය ගමන ගියානම් විශාල වෙනසකට පත් වෙනවානේ. මේ වෙනස ඉන්දියාවට දරාගන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ වෙනස කියන මාතෘකාව ඇමරිකාවෙන් ණයට අරගෙන ලංකාවට දීලා මේ වෙනස ලංකාවේ දැන් භුක්ති විඳින්න සලසලා තියෙන අපේ ජනතාවට අපරාධයක්. දැන් ජපානය, ඇමරිකාව, ඒ වගේ දිනුණු රටකට ගිහිල්ලා ටිකට් එකක් අරන් ගිහිල්ලා වියදම් කරලා භුක්ති විඳලා මේ ලොකු ලොකු භුක්ති විඳලා එන එක මේ රටේ සාමාන්‍ය ඉදිනදා ජනතාවට ඇඹිලි පිටියේ ඉඳලා බස් එකේ නැගලාවිලා අපේ රට ඇතුලේ භුක්ති විඳින්න මේ හදාපු අවස්ථාවයි නැති. අපේ රට අපේක්ෂා කරන්නේ නොබැඳි විතරක් නෙමෙයි නොගැති, ගැති නොවන කොඳුනා රටි පෙළක් තියෙන මිනිස්සු. අඬන, වැටෙන, දනගහන జాතියක් නෙමෙයි. ඒ නිසා අපි කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ.